ධර්මානුශාසනාව කරුණින් මෙම ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්මමාහිමිපාණන් වහන්සේ විසිනි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්තානං තේතියං ජඤ්ඤාරක්ඛේයනං සුරක්ෂිතං ඉන්නමඤ්ඤතරං යාමං පටිජං ගේය පල්ලිකෝති සදින්නතුනි සුමෝකාබ්බ්‍රහු ආජ්ජවත්තු අරිසත්තු සම්‍යක් සම්බුද්ධ සතරලදායේ සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ලද මෙම ගාථා ධර්මය කෝටිලාල කුමාරයා අරමුණු කොට වදාළ ගාථාවක්. අත්තානංකේ ත්‍යංජඤ්ඤා තම තමාගේ ජීවිතේට තම තමාගේ බව දැනගත යුතුයි. සත්‍යයෙන්ම සුරක්ෂිතං ඒ මේ ප්‍රියමනාප ආත්භාවයේ සුරක්ෂිත ලෙස සැකගතියුතුයි. ඉන්නමන්න තරන් යාමන් පටිජන්ගේ පන්නිතු ඥානවන්තය ඥානවන්තව ජීවිතයේ තුන් යාමය මැලවින් ආරක්ෂා කටයුතුයි. ගාථාවේ තේරුම මේකයි. බෝධිරාජ කුමාරයාට දරු සම්පත් නැතුව බොහෝ කාලයක් ගත වුණා. ජීවිතාර භාරයක් කියන්නේ ජේෂ්ඨ පුත්‍රයයි බෝධිරාජ කුමාරයා. රාජ්‍ය කෙරේ බකුදනවලේ නගරයේ සුසුමාරගිර නගරයේ විශාල මාළිගාවක් ධාතනීය මාළිගාවක් එතුමා ගොඩ නැගුවා. කෝකලද ප්‍රාසාදේ ඈතට තේන්නේ අහසකින් ඉන්න කුරු රාජෙක් වගේ. මාළිගාවේ ජමදින දවසේ බුදුපාම සංගරුවන වැඩමවා මහා දානයක් දුන්නා. දෙපා දොන කල සිට මාර්ගාට පිළිතුර දොරටුව දක්වා පිළිල්ලක් දෙදුවා. මේ රජතුමා රාජකුමාරේ නමක් පිතාගෙන මේ පිළිවිල්ල එළි. බුදුරජාණන් වහන්සේ ඉවත් කරන්න කිව්වා. උන් මහරයක් ආරාධනා කරන්න නැහැ. මාර්ගාවට ඇතුළුනම් පස්සේ වැඩලා අතන සිටියා ඒ ස්වාමීන් මේ පිළිවිල්ල උනේ වැඩි නැත්තේ. කාර්ය කුමාරිය ඔබ දිතුවා මේකට දරු සම්පන්න ලැබෙනවා නම් මේ කියලේ උඩින් වරින් නැති කියලා. ඔබට දරු සම්පන්න ලැබෙන්නේ නැති නිසා මම කියලේ උඩින් ලැබෙන්නේ නැහැ. ධර්මදීන අවස්ථාව නැහැ රයි ස්වාමීන් මට දරු සම්පන්නයක්ද මම මෙච්චර තින් කරනවා මම මුලින් පන්සේලා දෙනවා මම සතරාධාර මේ ගන්නෝ රාජික නැයි මට දරු සම්පන්නයක්ද කියන කතාවක්. ඒකෙන් විස්තර කළා පූර්ව ජාතියක බොහොම ඈතාතියේ පූර්ව ජාතියක මේ දෙන අනුසමියන් වශයෙන් සිටෙද්දී නැවනගරල ගාමියන්නේ නැව කඩුණා. නෑරිකාරි දෙකක් ආධාරයෙන් මේ දෙන පීනලා දූපතකට ගොඩමුණා. මනුස්ස වාසයන් නැති මේ දූපතේ බොහොම පක්ෂීන් වාසය කළා. කල්ල ගොඩ දෙයක් නැති නිසා විනිකානන් දණ්ඩක් අදාගෙන ඉනිමැලයක් ගහලා පෑදාවල් මේ දූපතේ නා කුරුල්ලන්ගේ පිටුවට පුච්චාගෙන කෑ. සත්‍යයෙන් කුරුළු පැටවුම් මරාගෙන කෑ. සත්‍ය ලොකු කුරුල්ලනොත් මරාගෙන කෑවා. ජීවිතාන් දෙලක්ම මේක තමයි දෙන්නගේ ජීවන උපාය. සත්‍යාවක් විතර නෑ, බයක් විතර නෑ, පාපයක් ගැන විතර නෑ, ඒ පාපෙන් නිදෙන්න අපාගාතේ. ඊග කාලයේ කිම්පස්සේ වෙන පිළිසින් මේ රජ කුමරේ කඩ කුමරියක් වෙලා ඉපද දැන් ප්‍රදේශ රජ කෙනෙක් වුණා. මේ තරහා කරගත්ත පාපයේ පාපයෙන් ධර්ම සම්පත් දෙන්නේ නැහැ කියනක බාධා දුන්න ධර්ම දේශනා කළ දෙතම කෙලවර දෙන්නම සෝවාන් මඟඵල දෙවම් ලැබුවා. මේ කතාන්තරේ කියන්නේ නෙමෙයි ධාතා මාතුකා කෙලෙස්. මේ ධාතාවේ සඳහන් වෙන විශිෂ්ට උපදේශයක්. සෑම දිනම තමාගේ ජීවිතේ ප්‍රියයි. ඒ ප්‍රියනම් ඒක මැනමින් රැක ගන්න ඕනේ කියන එකයි මේ උපදේශය. බුදුරජාණන් වහන්සේ දින දේශනා කළ දෙන මෙන්න මේ. සම්මාසිකා අනුපරිගම්ම චේතසානි මජ්ජගාපිය කර්මත්තනා කොචි එවං කියෝ බුද්ධවන්තා පරේතං සක්මා නැතිංසේ පරං අත්තකාමෝ මුලින් දකිතාවේම ඇවිද තයා ගැලුවොත් කවර දෙයක් වඩා ප්‍රේමනාපද කියලා සමාගේ ජීවිතයට වඩා ප්‍රේමනාප දෙයක් දස දිසාවේ කොතනකවත් නැත. සෑම සත්‍යයන්ටත් සමාගේ ජීවිතයේ තේම ප්‍රියයි මනාපයි. ඒසා සෑම සත්‍යයන්ෙද සමා උපමා කොට අවිහිංසාව ප්‍රේසේ අවිහිංසා පුරුදු කරේතුයි කියලක දේශනා කොට වදාළා. ඊළඟ බුදුරජාණන් වහන්සේ කාර්යකාරී වාදීදී මාතුල ජනපදයට වැදී මාතුල ජනපදයේ ආයතනයේ මගධ රාජධානියේ මාතුල ජනපද වාසී බෞද්ධයෝ බොහෝම භක්තිවන්තයි. බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ පිළිගෙන ඒකේන ආරණ්‍ය සේනාසනයක් දේනාතුන් දීලා බණ ඇසුවා. බුදු දින ධානයට ආරාධනා කළා. මුළු ජනපද වාසීන් එක්කාට වෙලා විශාල මණ්ඩපයක් ඉදි කළා. රාත්‍රියේ නිදිම රාගල දාන කටු සංවිධානය කළා. පසුදා උදෑසන බුදුබාරම සැකරුවන වැඩම කරවා මහා ආදානීය පිළිදැම්මා. සර්වඥයන් වහන්සේගේ කීතක් කියනවනේ ධර්මවදල අනුවෙනි දේශනා කරනවා. එදා නෑ දේශනා කරේ නැගිට්ටා. එකක් තුනක්. 20000ක් සංඛ්‍යා. දැන් මේ 10ක පිළිසෙට ගෙම කියක් ඇති වුණා. සර්වඥයන් වහන්සේගේ චිත්තේ නාගමීම නේතයක් නෙමෙයි. අපරාධින් අකපදයක් සිදු වුණා දු. එවන් ලක්ුණා නම් සමාව ගනිමු කියලා. යල්ලෝම පත්තිංගිය ලක්ෂ සංඛ්‍යාත සේනා වාග්ය බුද්ධ ප්‍රමුඛ 20000ක් සංඛ්‍ය මගද ක්ෂේත්‍රයටපත් වුණා. මාතුල කියා විශාල උත්සයක් තියෙනවා. ඒ කියන්නේ නගර දෙක් බලා සතාගෙන් වාර්තේ බද්දපාලයන්ෙන් වාඩි වුණා. කඩපිට වේනි වේනි තේනුල්ල ගාලේට පසුපස වාඩි වුණා. ජනපද වාසී සදහවක් පිළිච්ච ඉස්සරහින් ගිහිල්ලා රජ නමස්කාරයෙන් ඉදිරියෙන් වාඩි වුණා. පාද පුරා දෙවි දේවතාවෝ ඇතුණා. සුදුසු පාද සුදු ගියන් ඇද්ද වගේ සුදු වලාකුළු ඇවිල දෙව නැතුණා. මුළුමහත් ප්‍රදේශයේම සාන්ත පවණි සාන්ත භාගපත් වුණා. ඉතින්නේ සරුවක්යන් වහන්සේ බොහෝම රජගත දේශනාවක් පැවැත්තුවා. මේ දේශනාව තාලේ වික්ෂූන් වහන්සේලාම විශිෂ්ටාක් දෙනා මහරහත් වුණා. තව බෞද්ධයන් අතර, මිනිස්යන් අතර, දෙවියන් අතර අප්‍රමාණ පිළිජා මඟපර නිවන් ලැබුවා. මේ දේශනාව සඳහන් වෙන්නේ මේ ධාතාවේ තියෙන අදහස් දෙකයි. අත්තදීපා වික්‍රේ ජීනත අත්තරණ අනන්‍ය තරණ ධම්මදීපා ධම්ම තරණ අනන්‍ය තරණ මෙන්න මාතෘකාව. මමයි තමාම තමාට පිළිජක් කොටගෙන වාසය කරව. අන් පිටක් පිළිකරණක් නොකතර ධර්මයේම සමාධි පිටක් කොටගෙන වාසය කරව. අන් සරණක් පිළිකරණක් නොසියව. මේ මාතෘකාවෙන් විකේතරාවක් කළා. මේ සඳහන් වෙනවා මහණේ කොහොමද බෞද්ධයා සමාධි සමා පිටක් කරගන්නේ? ධර්මයේ සමාධි පිටක් කරගන්නේ? දාන, සීල, භාවනා, අපචායන, වේයාවච්ච, භක්තිදාන, පත්තානුමෝදන, ධම්මසවන, ධම්මදේශන, ditthුදුකම් කියන මේ දස පුණ්‍ය ක්‍රියාවන් කිරීමේදී දස කුසලයන් කිරීමේදී දස පාරමී කිරීමේදී ධර්ම විහරණ අතර වැඩීමේදී සංග්‍රහවත් අතර වැඩීමේදී කර්මීය ධර්ම දානතර වැඩීමේදී අකර්මීය ධර්ම අනුගමනය කිරීමේදී මාමංගල ධර්ම විස්තර අනුගමනය කිරීමේදී ඔය සෑම තැනකදීම නිවන් සුව කතා කරන කුසල් කිරීමේදී කායානුපස්සනා සතිය, වේදනානුපස්සනා සතිය, චිත්තානුපස්සනා සතිය, ධර්මානුපස්සනා සතිය කියන සතිපට්ඨාන සතර වඩන්නේ නම් ඒ තැනැත්තා සමාගයේ ජීවිතයට ආරක්ෂාව පිහිට පිළිසරණ සාදාගන්නේ වෙනවා කියන එක තෝරගන්නවා. සමන්දරට පහදා දුන්න ඈත අතීතයේ කුමරේ දෙලේ ගියත්තේ ඊටකාගේ ජීවත්වන ගොයන් කුරුල්ලේ තොරලක්කාගේ ඉඳගෙන ඉර එළිය සතුනේ ඉරාව සතුනේ හිටිය. කුරුල්ලන් කුඩා සතුන් දැහගෙන යන සපුනාගේ කියන කුරුළු උපුස්සේ ඒකින් ඇවිල්ලා මේ ඊ කුරුල්ලා දැහගෙන ගියා. ඊ කුරුල්ලා අනන්න දැක්කා මගේම අවාසන මගේ වැරද්ද මගේ පියාට පිළිදෙන කියලා මේ සතුරාට මම අහු වෙන්නේ නැහැ නේද කියලා තමන්ම කියාගත්තාද මේ. කුකුස්සයා තමන්ගේ පියාට පිළිදෙන මොහොතේදී මුමුරේ සීතාන දැන ඊකට අත් තමයි මගේ පියාට පුදුරු දෙන්නේ. කුකුස්සා කිව්වා මම අතාරින්න ගින් එක ඉන්න ඔබේ පියාට පිළිදෙන්නේ ඊවත් ඔබට නිදහසක් නැති බව බලන්න පුළුවන් කියලා අතෑරියා. දැන් මේ ඊ කුල්ලා කියලා ගොයන් කුරුල්ලක් කියනවනේ ගොයන් කුරුල්ලක් කියලා හරි සීතාන ඊ කැඩයක් උඩ වාඩි වෙලා මේ උකුස්සාට අභියෝගයක් කළා. දැන් ඉතින් රජා පුළුවන් නම් එන්නයි කිව්වා මම අල්ලන්න. උකුස්සා අහසේ තුන් හතර තලයක් කවුන් ගහලා ඒකින් ඊ කලවේගෙන් දැක්කා මේ ගොයන් කුරුල්ලා දැනගත්තා. ගොයන් කුරුල්ලා කීයෙන් හිටියා දැන් ඉතාම සමීපය කියලා සමීපෙනකොට ඊ කැටි අත්තර දෙන්න ගත්තා. කුකුස්සාට වේගේ තරහ ගන්න බැරිව මේ වේලෙච්චි මැඩ කැටේ පපුව වැඩිලා කැඩලා කැලේ වැටුණා. ගොයන් කුරුල්ලා ඉස්සරහට උඩට ඇවිල්ලා මේක වාක්‍යයක් දෙවවා මගේ ක්‍රියාවත පිළිදෙන්නේ හැදුණු නිසා මම සතුරා විජයගත්තා කියලා. මේ උපමාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. මේ උපමාවෙන් දක්වලා තියෙන්නේ මගේ ශ්‍රාවකයෝ යාතක ගොදුරු බිමේ හැදෙන්නේ කොහොනේ? යාතක ගොදුරු බිමේ පිට ගියානම් මායාවට අහු වෙන කෙනෙක් මායාවක්. යාතක ගොදුරු බිම නම් ඒ දාන සීල භාවනාවේ සෑම කුසල ක්‍රියාවකදීම නිරන්තරපතා සිදුකිරීමේදී කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් වැඩෙන සතිය. මේ සතිය තමයි යාතක ගොදුරු බිම පියාසතු ඉදම කියන එක තෝරලා දුන්නු. මේ කියන්නේ පියාසතු ඉදම නම් වූ සතිපට්ඨාන සිහියෙන් සෑම කුසලක්‍යාව හේතුණා නම් කෙලෙස් මායා දිගත් හැදෙන්නේ නැහැ. රාග දෝෂ මෝහ මාන දිච්චි විචිකිච්ඡා තීන උද්ධච්ච අයිරික අනුත්ථබ්බාදී වශයෙන් තියෙන 1500ක් පමණ තේනාලාදී මේ කෙලෙස් මායා ආරෝපණයද මේ සීයෙන් එනලා ආරෝපණයද ඔබේ පපුව කැලිලා කොටිලා විනාශේලා ඔබිනාශේට පත් වෙනවා. මේක තමයි බුදුපා සතේ බුදුනාරහතන් වහන්සේලා ඉද. මේ ඉඳනේ ඇතුලෙනකොට කවදාකවත් කෙනෙක් මායා විඩක් ලැබෙන්නේ නැහැ කියන එක මේ දේශනාවෙන් තෝරලා දුන්නු. ඊළඟ අතීත ප්‍රවෘත්තියක් දේශනා කළා. ඒ පිළිසෙට. කාර්යයේ බුදුසමයෙන් පස්සේ දස වර්ෂයේ තාවත පිළි ඒ සත් වේනාශයක් වේ. ඉදා දෙක දෙනේ ජීවත්වලා කුසල කරන්න පටන් ගැනීමෙන් පරම්පරාවෙන් පරම්පරාවට ආයු වර්ණ සපබර ඥාන ලැබිලා අසංකේය අවශ්‍ය දක්වා දියුණුණා. අයවත් දීර්ඝ කාලයක ඇරෑමින් පාර්ථිකයෙන් දිගේ බහගදහලා 80,000 වයින කාලයේදී සංගණේනී කියන රජ කෙනෙක් හිටියා. සම්පති රජ කෙනෙක්. ආතෙන් යන සම්පති රජ කෙනෙක්. මුළු මහත් ලෝක ධාතුවටම පස්සේ සමාදන් කරවන සම්පති රජ කෙනෙක් පහළ වුණා. එතුමා පරම ධාර්මිකයි. එතුමා තමයි අමාත්‍ය කොට කිව්වා සාදාරි මගේ මේ කීර්තියේ චක්‍රවර්තේ අහසේ තියෙන තැනින් මේ කමරට පාත් වුණොත් එහෙම මට කියන්නේ. ඉතින් එහෙම කියලා ලොකු යකඩ බලන් දෙකක් පිටවලා යකඩ බඩ දෙකක් දෙකක් දෙක තියෙන මේ හිම්ම බලාගන්න අහසේ පරිකල කිව්වා. ඊයේ කාලේ ගැලෑමින් මේ චක්‍රවර්තේ තිබු තැනින් උසස් ප්‍රමාණයට පාත් වුණා. සජිවාලේ මේක කිව්වහම දැඩිමල් පුතා කඳවල කිව්වා දරුව ධර්ම කියාවත දෙවියගෙන යනවා. මෙන්න ඔතොන්න මෙන්න රාජ්‍ය මම පැවිදි වෙනවා. අනේ ධ්‍යාන වහන්සේ පැවිදි වෙනවා නම් මගේ රටෙන් එයාට වැඩින්න එපා. මට විතර දකින්න වදින්න උපදෙස් ලබා ගන්න උයන්නේ වැඩේ ඉන්න මම ඔක්කොම සෑහ බලන්න. උයන්නේ කියේ පැවිදි වුණා ධ්‍යාන ලැබුවා. දවස් හතරකින් අර සක්වල අතුරු දාම් වුණා. මේ පුත්‍ර රජතුමාගේ ගිහින් උපදෙස් ලබාගෙන සම්පිතවත් වුණා සම්පිත රජු වුණා. මේ රාජ්‍යෝ කාර්යය ගැනින් අර පියා වගේම පැවිදි වෙලා බබලෝ ගියා. මේ රාජ පරම්පරා හදාගන්න ඔය විදිහට බබලෝම ගියා පැවිද්දෙන් පැවිදි වෙලා. අදින් රාජකුමාරයා පියා පැවිදුණාට පස්සේ සක්ව නතුරු සාමුණාට පස්සේ ගියේ නෑ පියාගේ තොරතුරු අරන් උපදෙස් ලබන්න ගියේ. පියාගෙන් ධ්‍යානවල බබලෝ ගියා. ඒ කුමාරයා තමයි හේගලත්තේ නීතිරින් පරවාගෙන කාටි කළා. මේ චිත්තෝනේ සක්විත රජෙන් ඉඳ බැරි වුණා. නගර රජු උපදෙස් දුන්නා අපි සක්විතවා කියලා දෙන්නා තරුණාන්ට සක්විත දෙන්න. හේගලත්තා සක්විතවා 10 9ක් කෙරුවා සක්විත වෙන්නේ නැහැ. දිලින් ගන්න ධනෙ දෙල කෙරුවේ නැහැ. ඒකා සක්විතුනේ නැහැ. කොහොමගේ රජේ පිටිසර ප්‍රදේශවල දුරු පිටව ඇති වෙලා මිනිස්සුර ජීවත් වෙන්න බැරි වුණා. ඒ හේතුවෙන් මතුනාදානේ අනුන්ගේ දේවල් පැහැරගන්නේ නැති වුණා. බරුසමග රජුලන්ගට හොරු අල්ලගෙනම පෑනිභෝග දේන ධාන්‍ය දේන මුදා දේන යවනවා මේක පරිතෝරකම් කරන්න එපා කියේ. මේක තුන් හතර දිනකට දුන්නා. අන්තිමේදී පිටිසර බඩ මිනිස්සු හිතුවා හොරකම් කරුවොත් රජුලන්ගේ ත්‍යාගය ලැබෙනවා. ඒ රජන් හොරකම නැති වුණා. අන්තිමේ රජුලන්ට දෙහෙන්න බැරි වුණා මේක. සත්‍යනාන්දන්නේ නියම කරා. බරුසම හොරු වහෝලානම් අධික දැනෙන රතුමල් කලන්දර අපේ මුදු මණ්ඩල ඉතම දු කරල ඊට සාචාරය කළ කරලා කාලා ගෙනින්න ලකුණු ආහාරකදී පිටිමන් කළ ගෙන ගත ආදා මෙන්න ප්‍රාණඝාතය ආරම්භ වෙච්ච හැටි ඉතින් ප්‍රාණඝාතය නේ දැන් ඉතින් ප්‍රාණඝාතය ලක් වුණා එයින් ආගෙන යා මොකද කියේ ආත්ම ආරක්ෂාවට ආවදින එක දෙවුවා එවාගෙන ධාමරිකයෝ ධාමරික සම්ප්‍රදීත ආවදින එක දෙවුවා දැන් ඉතින් ප්‍රාණඝාත බහුල වුණා ලෝකයේ ප්‍රාණඝාත බහුල වීමෙන් අවුරුදු 80,000 ආයතේ 40,000 බැහැලා ගියා කියන කතාවක්. මොන තරම් සාපදා දීදයක්. ඒ කාලෙදී නැවතත් ඒ වගේ පාපයක් ඇති වුණා. මොකක්ද? හේලාම් බද්දී. කවුරුහරි වැරදක් කරනවාම ජීන් රජුවල සැලෙන්නේ කයි. ඔය හේලාම් බද්දී මේ පාපය භෝවීමෙන් අවුරුදු 40,000 විසදාට බැහැලා ගියා. විසදාහරදී කාලේ තමයි මුසාවාදය ආරම්භ වෙන්නේ. ගුරු කීමක් ලෝකේ නැහැ. උසාවාද කුසලේ භෝවී වනිතා විසදාහරති ගුණ ආර්ථය 10,000 බැලලි. මේ දරුවාට මොන ගුණක්ද? වාග 10,000ක් පරමාර්ථ කියන කාලයේදී මිනිස්යන්ගේ රූප විලාසයෙන් වෙනස්කම් ඇති වුණා. එතෙක් මිනිස්සු එකහා සමාන රූපවන්තයි. 10,000 වසරේ කෙනෙකුට සමාන දුර්වර්ණයි සමාන වර්ණවත්යි. දුර්වර්ණයෝ වර්ණවන්තයන්ගේ ආකාර දීම නිසා කාම මිත්‍යාචාර පාපයේ ලෝකේ කුණුණා. මේ පාපේ බෞල වේමින් ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 5000කට බැහැලා ගියා. ඒ කාලයේදී සංසාරාත සංපා ප්‍රලාප කියන පාප කර්ම දෙක වුණා. මේ සිද්දෝනේ 2000 වසරේට පරමාත බැහැලා ගියා ඔවුන්ගේ දරුවා. ඒ කාලේ ඥාත කපුසා දෙකක් වුණා. අවිද්‍යා ව්‍යාපාද අනුගේ දෙයට දැඩි ආසාව තරහව. මේ පාප සංස්කාර කර්ම දෙක නිසා පරමාත 1000කට බැහැලා ගියා. ඒ දෙකම යකටාව කර්ම විපාක පිළිගත්තා නම් දත වයස 1000 කියන කාලයේදී දතවත් කොමිද්දා දුක්ය දුන්නා. එයින් දෙවියන් අවුරුදු 500ද ඔවුන්ගේ දරුවන්ගේ ආවද බැහැලා ගියා. සංකේත කියන කාලයක අපතල 5ක් වුණා. මාත නොසලකීම, පියාට නොසලකීම, ශ්‍රමණයාට නොසලකීම, බ්‍රාහ්මණයාට නොසලකීම, වැඩිහිටියන්ට නොසලකීම. මේ අපතල 5 ගෝමීම නිසා 250 ආවද බැහැලා ගියා ඔවුන්ගේ දරුවා. දෙවියන් වහන්සේ දෙවියන් කියන කාලයේදී අධර්ම දාන විසම ලෝක මිත්‍යා ධර්ම කියන නිංගිත පාප කර්ම තුනක් වුණා. අධර්ම දාන කියන්නේ නිංගාල කොළව තමන් විවාහපත්ුමය හැර සමන්ත අයිති නැති පුරුෂයන් ස්ත්‍රීන් වෙත යන ඒ කියන්නේ තමගේ සුණු නෑරිය සහෝදරිය තමගේම ගුරු මාතාව ගුරු කිරින්ද ආදී ආදී මේ පවා යන්න පුරුදු එවගේ බදාර්මනා විසම භෝග තමාට අයිති ධාර්මික පරිමාන සම්පත්තිය කමනේ මහා පරිභෝගකදීම පුරුදු වුණා. විසම ලෝභ එවගේම මිච්ඡා ධර්ම ස්ත්‍රීන් ස්ත්‍රී සංග පුරුෂයා පුරුෂ සංකල්ප දැරිය හැදීම පුරුදු වුණා. මේ නිදිත පාපක්‍රියාවන් තුන නිසා පරමාසම්දු සියයට නැර ගියා. බුදුරජාණන් වහන්සේ වැඩින කාලේ පරමාසම්දු සියයයි. මේ 80000 ඉඳලා දැගෙන ආපු පිළිවෙල. ඊළඟට සාරුවක් යනවාද දේශනා කළා. අනාගතයේ දසවර්ෂයේ තවත් බලනවා. පයවත්පත් දිනාවක් වෙනවා. පයවත් එක දිනෙක ඉතුරු වෙලා කුසල කරන්න පටන් ගැනීමෙන් පරම්පරාවෙන් පරම්පරාවට ආයුර්ණ චකබලතාඥා යටිල අසංකේ දක්වලාගෙන. පයවත් කාලාන්තරයකින් පස්සේ දැගෙන කොට 80000 පරමාස කියන කාලයේදී මුළුමහත් ජම්බුද්දීපේ රාජධානි 84000ක් ඇතේරා ඒකමා කියන රාජධානියේ ප්‍රදාන. ඒකමා කියන රාජධානියේ සංගණන සම්පිති රාජකෙනෙක් පාවරේවා. මේ සම්පිති රාජ්‍යවන්ගේ අගර පුරෝහිත සුබ්‍රාහ්මණ කියන බ්‍රාහ්මණ පරිතුමාට බ්‍රාහ්මවතී කියන බ්‍රාහ්මණී කුමේට පුතු හරිත නෙත්තේය මාගෝතකාලන් වහන්සේ උපදෙස්. වාතාවුන් දක්දා ජීජේ දේවාසේ කර සමාවෙමින් පුතුරලා කුපාණ දවතේදී මාළිගාවෙන් අභිනේත්‍රමණේ කොට නාගභෝජයාලා වැඩඉඳගෙන මාර පරාජයකට නෝතුරා බුදුය. ලක්ෂ ගණන් කෝටි ගණන් ජනතාව මේ අනුව පැවිදි වෙලා මගඵල නිවන් ආબોධ කරගන්නා ධම්මචක්කවර්තන දේශනාවේ. ඒ කාලයේදී සංකලන් සම්පිත රජතුම සමාසතු සියලු සංපත් කියන දන් දීලා හේනි භික්ෂුභාවේ පැවිදි වී සෞඛලසතා සිය ක්‍රිස්තියානාන ලාභියව අරිහත් දේහපත් වෙනවා. ඒ කාලයේදී මනුෂ්‍යෝ භෝම වාසනාවන්තයි. අසුවාර්ථාගත නගරවලට එක මහලකට නැංගා වූ කුකුලා 84000ක් නගර රාජධානියම වහලින් වාදියේ දැනතරලද ජන ඒ කාලයේ දැදේ. එක වීහකයක් රෝපණය වෙච්ච කාලේ ඒ කරත්තක් 8000ක් මෙලන තරම තත්ත්වෝට ඇදෙනවා. මේ වාගේ පුදුම සත්‍යයේ කාර්යයක් දෙකක් දුකක් නැහැ. වෛද්‍යවරු අවශ්‍ය නැහැ. යුද්ධ කලකෝලාල කිසිවක් නැහැ. මිනිස්සු බොහොම නිරෝගී බොහොම බුද්ධිමත්යි. මෛත්‍රී මහා මෛත්‍රී සම්මාසම් බුදුරජාණන් වහන්සේ ඉතාම සුවදේ ධම් දෙසමින් කෝටි ගණන් අසංඛාණ එකවරට නිවන් පුර පමුණවන්න සමත් වෙනවා. මාර්ගී පුත්‍රයාවත් ඒ කාලේ ආවේ නැහැ. අනේ සියලු කෙනේ ඒ කාලේ හිටියේ ඉන්නේ නැහැ. මේ තරමට සෞභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල තෝරලා දුන්න මහණෙනි. ඒ සංකලන සම්පිත රජතුමා එතේ ස්වර්ථ විරාමකදී සුපිරිසියානාල සහිත අරියස්සේ ලබන්නේ පෙර ජාතික සමාව සමාක පිළිසක්වන ජේකලගත්ත කුසලාරි සත්‍ය බලි. පෙර ජාතික කාශ්‍යප බුදු සසුනට අපේ බුදු සසුනට අතර කාලේ බඩ මේ කර්මාන්ත කරන පියයි පුතයි දෙන්න. ගමක් අය මේ බඩලේ කපමින් සිටින්නේ පසේ බුදු කෙනෙකුන් වහන්සේ දැකලා උනාසයට වස්වසන්නේ කුටියක් අදලා දුන්නා කිඹුරු දැල්ලේ හත්ති කඩන්නේ. බඩ කොලේ විනිදලා බඩ නිවලින් ආවරණය කරලා බඩ පළවෙනිම ආවරණය කරලා බඩ නිවලින් ඇඳක් කුතුහවන දෙයක නැත්තක් හදලා තුන් මාසයක් වස්වසන උපස්ථානද මේ වගේ වාර තුනක් සිදකල උසර දෙලෙන් මේ දෙන්නම දෙව්ලොව උපන්න දිව්‍ය ලෝක හයේම දේවියට ඉහළට පහළට සතුනි දෙනින් ඉන්න අතර පුත්‍ර දේවතාවක් මහා පනාදනන් සක්මේ සක්විති රජ කෙනෙක් උපන්න දීර්ඝවස පාඩව අසංකේයවස පාඩව එතුමාට 25 දෙනුම් ගලදා සතුනා මාර්ගධාරක රාජ්‍ය කරන්නේ. එතුම ආයමක් දෙව්ලොව ගිහිල්ලා අපේ බුදු සසුන කාලයේ කක්කියේ නගරයේ බද්දචීලගේ සිටු පුත්‍රයෙක් යෙකද තරණ වයසේදී බුදුබණ අහලා සෞඛ්‍යෙත් නැතා රහසීසයි දුන්නා. ඒ පිටෝ ජීවරාජයා තාම දෙව්ලොව ඉන්නවා. කලකාරදී පුත්‍රයා ළඟ. එතුම තමයි සංකලස්සක් පිට රජ වෙන්නේ. අනාගතයේ එතුමාට අර 25 දෙනුම් සතුනා මාර්ගාව ලැබෙනවා. ඒ මාළිගාවේ රාජ්‍ය කරන්නේ මේ බුද්ධෝත්පාදයේ සිද්ධ වෙන්නේ එතුමාගේ සියලු සංස්කාර කර තමා පරිදි වී අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්නේ. මෙන්න අත්තා සමාන සමාන දීකක් කරගන්න හැටි කියන එක තෝරගන්න. ඊළඟ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ විෂ අනන්ත කල්පල 12 සංකේය කල්පල අධ්‍යාත්ම නීතිවර ලබාගෙන බෝධි සංස්කාර පුරාගෙන උත්සමී. උදාහරණයේ පාරමී සංස්කාර උත්සන්න නිසා උන්වහන්සේගේ කාලයේදී මුළුමහත් ලෝක ධාතු සුඛිතේ මුදේ කාල පරිච්ඡේදයක් වේ. අපේ සරුවක් යන වහන්සේලා කර්මී පාප 12ක් ලැබුණා. එම මෛත්‍රී සම්මාසම් බුදුරජාණන් වහන්සේ දරමේ කර්මී පාපයක් අපතල කර්ම පාපයක් නිදි දෙලාවක් ලැබෙන්නේ නැහැ. ඒ ධර්මයට සෞභාග්‍ය සම්පන්නයි. ඒ සියල්ලම සිද්ධ වුණේ මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ සමාන තමාට දීකා කරදී දානමි පාරමී ධර්මයන් සම්පූර්ණ කරගනාපු නිසායි. මෙනිසා ලෝක ධාතේ යන්තා කුදුරු පතේ කුදුරු රාජන් වහන්සේ ආර්යයන් වහන්සේලා පහළෝ චේක්න ඒ සෑම දිනම සමාන තමාට දීකා කර ගැනීම වශයෙන් දානාවේ කුසල් කර ගැනීමේ දෙලම සිටී ඒ නිසා මේ උත්තරීතර ලෞකික ලෝකෝත්තර සම්පත්තියේ සපත් වුණා. අනාගත දේවය වර්තමානයේ තියෙනයි කියන එක තෝරලා අන්තිමට මෙහෙම දේශනා කළා. මානේ නවයේ තාවතයෝ ආවිතෙන් වැඩෙන්නට ඕනේ. වර්ණයෙන් වැඩෙන්නට ඕනේ. සැපයෙන් වැඩෙන්නට ඕනේ. භෝගයෙන් වැඩෙන්නට ඕනේ. බලයෙන් වැඩෙන්නට ඕනේ. මානේ මගේ ශ්‍රාවකයන්ගේ ආවිතේ ගන්නවද? මේ අවුරුදු 100යි 100යි කියලා ආවිතේම නෙමෙයි. උපලෝකන් භවයක් පාසා දීර්ඝවද ලැබෙන්නේ හේතු වෙන. දාන සීල භාවනාවේ සෑම කුසල ක්‍රියාවක් කිරීම සඳහා සිතේ ජීවණු කරන දෙන කුසල ඡන්දය කුසල වීර්යය කුසල චිත්තය කුසල විමාංකාව කියන මෙන්න මේ ඉතිපාද හතරයි. මේ ඉතිපාද හතරෙහි තියෙන සාධ්‍යුණු කරගත්තා නම් එින්මගේ ධාවතයෝ ආයතෙන් හැරෙනවා. එකාලමේ ශ්‍රාවකයෝ සිනු දෙන ආයතෙන් හැරෙන පිණිස සතර ඉතිපාද වඩත්වා කියන සාධනා කළා. වර්ණ සම්පත්තියේ නම් කුමක්ද මානේ? මේ ශරීර වර්ණයවත් ಗುಣ වර්ණාවක් නෙමෙයි. ඒවා ලැබෙන්නේ හේතුවක් තියෙනවා. එනම් සමහරක් නා පිරිසිදු සීල සම්පදායයි. සීල සම්පදාව පරිත්‍රව අත්ංග සමන්නාගතව ලැබුණාන. ඒ සීල සම්පත්තිය නිසා උපනුපන් භවයන් පාසා රූපයෙන් වර්ණවත් රූපයක් ලැබෙනවා. ගුණයෙන් වර්ණවත් කියන්නේ ಗುಣ වර්ණාව ලැබෙනවා. මේ ಗುಣ වර්ණාවක් රූප සම්පත්තියක් ලබන්නේ හේතු වෙන්නේ සුපිරිසුදු සීලයයි. සමගේ සාමතියෝ වර්ණ සම්පන්නවනු මිනිස තම උතුම් ලෙස සීල සංරක්ෂණය කෙරෙක්වා කියලා ශාසනා කළා. තුමේ කාලයේ සැපය මේ සැපේ නම් මෙතන ඉන්ද්‍රියන් පිනවීමේ සැපයක් නොවේ. ඉන්ද්‍රියන් පිනවීමේ සැපයෙන් සිදු වෙන්නේ සතර දෙකීමයි. මෙතන සැපේ නමින් හඳුන්වා වදාළේ නිරාමිත සමාධි සැපයයි. ප්‍රථම ධ්‍යාන ආදී රූප ධ්‍යාන හතර, අරූප ධ්‍යාන හතර කියන මේ සමාපatti සමාධි සමාපatti වලින් ලැබෙන යම් තා නිරාමිත සැපයක් එනම් මේක නිම සැපයයි. එසාම මේ ශ්‍රාවකයෝ නිරාමිත සැපින්දනේ පිණිස අප්‍රමාණව සමාධි සමාපatti වඩත්වා කියලා ශාසනා කරනවා. භෝග සංකප්පයේ නම් මේ ජීවන් දරවාදීද කඩන් යාන වාහන මිල මුදල් වැනි දේවල් නෙමෙයි. උපනුපන්තන සිතුව බඩෝ සංකප්ප ඉරි ඉතිරි ලබන්නේ හේතු වෙන ධර්මතාවක් කියලා. එහෙමනවාද මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේ ගුණාංග අතර යම් තාක් සිතේ දිනු කරගෙන තේරවා නම් භාවිතා බෞලියෙන් වත කරලා තේරවා නම් මේ පුණ්‍යවන්ත උපනුපන්තන අප්‍රමාණ භව සංකප්ප ලබනවා. සජෝරුන්ද ප්‍රියමනාපයි, දෙමව්පියන්ද ප්‍රියමනාපයි, සහෝදර සහෝදරයන්ද ප්‍රියමනාපයි, අසංගත්යන්ද රහයත්යන්ද ගම්මත්යන්ද ප්‍රියමනාපයි, දෙවියන්ද ප්‍රියමනාපයි. එනිසා සමන්ද අවශ්‍ය අවශ්‍ය සංපත් කිරී ඉතිරිය ලැබෙන්නේ හේතු වෙන්නේ අප්‍රමාදව මෛත්‍රී කරුණා මුදිතාව උපේක්ෂා ගුණ රැකීමයි. නිසා ලබේ සාමදේ උපෝග සම්පන්න ලබන පිණිස මේ චුම්බල විහරණ සතර මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බවහිරණ වලක්වා කියලා හතරේ අනුශාසනාව කළා. පස්වෙනි කාලේ බලය. බලය නම් ඉන්නතර සදාන් කොටහදානේ කාය බලය, පරිමාණ බලය, ධන බලය, කුල බලය නෙවෙයි නෙමෙයි. එතන බලය නම් මේ දේශනා කොටහදානේ ප්‍රඥා බලය. සුඛනේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය වශයෙන් සිතේ දුණු කරගන්න ලැබෙනා වූ ප්‍රඥාවයි මෙතන බලය. ලෝකයේ ඉදමනය කරන්න බැරි බලයක් තමයි මාර බලය කියන්නේ. මේ මාර බලය තමයි විදමනය කරන්න පුළුවන් එකම බලය ප්‍රඥා බලය. සාමගේ ශ්‍රාවකයෝ මාර බලය ප්‍රවා විදමනය කරන්න අභිවරණය කරන්න සමත් වන පිණිස සුතමේ ඥානයේ චින්තාමේ ඥානයේ භාවනාමේ ඥානයේ ආත්මයේ අලක් මාර්ගඥානයේ දක්වාම වරක්වා කියලා අනුශාසනා කළා. මේ විදිහට අතීතනාවට වර්තමාන තුන්කාරයේ සම්බන්ධ කරගෙන තමන්ට තමා පිළිබඳ කරගන්නේ පිටේදී කියන එක විලා අපහමින් දතු මේ දේශනාව සානේදී සමාධියගතව ධම්මපදයේ සමන්දුන්න විසුන් වාසයලාම විචාරාධ්‍යනා සිව්පිලිසින් යානාලා බීවාරි හත්තේට පත් වුණා. දෙවියන් මනුෂ්‍යයන් අතර විශාල පිළිබඳ බලපෑම නිවස් වූ ලැබුවා. ඒ දේශනාව හඳුන්වන්නේ දීගණේ කායි දීපු ප්‍රශ්නේ චක්‍රවර්ති සිංහනාථ සූත්‍රයේ නම්. ඉතින් මේක දීග දේශනාව දැන් පාරේ තිබුත් වී ගියා. අද මේ අවස්ථාවේ සිදු කරන ලබන්නේ ඒ වාගේ සමාර තමා පිටක් කරගන්න මහා පුණ්‍ය නිදාගයක්. සාමිනාචාර්ය වහන්සේ සමාර තමා පිටක් කර ගැනීම වශයෙන් 22 අසංඛ්‍ය කාර්තලාක්ෂ්‍ය අසුරු බෝධි සම්ප්‍රාණිතා මාර පරාජයකට ලෝකුරා දුන්නා. සමන් වහන්සේ දේසෝධාමෙන් සූවිදාසක ගණන් ජනතාව නිවන් කොර පැමිණෙව්වා. අනාවිතේ බලසුදු බුදුරජාණන් මේ දෙන ධනදායකයන් සුවසු දාසන් දහම් කඳ දේශනා කළා. සමන් වහන්සේ අනුපාදිතේත නිර්වාණයෙන් දේශනාන් හැලියා. රාගේන රහතන් වහන්සේලා දිනුවන් හැලියා. සා සෙතෝ ආර්යයන් වහන්සේලා සුභතිගාමි වුණා. සෙතු ජනතාව කර්මාරූපෝ පාලනෝ ගිය. විහාරස්ථාන රාජධාන වියන්පුකුණ මාර්ගා ඥාන නක්තාර සේතු වුණා. මේ වාගේ ඉත ඇතේතනට සෑම සංස්කාර කර්ම ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවෙන්න තියෙන දෙයෙන් ඉතර දෙයෙන් දරගෙන දුකයි. සැලිතේ ලෝකවත්නා බැවින් අනාත්මයි. ත්‍රිලක්ෂණේ තියක් ආකාරයෙන් සංස්කාර කර්ම දුක්ක සත්‍යයි. දුකක දුර කෘෂ්ණාව සමුදය සත්‍යයි. දුක සමුදයක් ඇති සාන්ත නිවන නිරෝධ සත්‍යයි. නිවනට සමිනීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මාර්ග සත්‍යයි. බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා කිරෝ කාරණේ දෙලෙන් මේ ආර්ය සත්‍ය අත්‍රාබෝධ කරගෙන අජරාමර අමාම අනිවන් රැදියා. සතර කාමීකලේ හේතිනීවාසාන්ත නිවනේ සැලකේ වදාළ සියලු බුදුපතේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනේ සැලකල්ලේ අපේ ගෞරවාචාර උත්තමංග නමස්කාරී වේවා. අපර ජීවිතේ පුරා කළ මේ සෑම කුසලයක් පාරමී බාගපත්තේ ප්‍රාර්ථනීය භෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගනිමු. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී සම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ.